sadu, sadu, sadu. Teruan sarannya mu masamagikianne. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Buddhaṃ saraṇaṃ gacchāmi, dhammaṃ saraṇaṃ gacchāmi, saṅghaṃ saraṇaṃ gacchāmi, dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi, dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi, dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi, tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi, tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi, tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi. Sīle aditaṃ karaganna mama සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් විමි. මම සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් විමි. මම වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් විමි. මම බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් විමි. මම මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් විමි. උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. සදහැවත් පින්වත් දරුවනි, අද ඔබට විශේෂ දවසක්. සදහැවත් සියලු දෙනා එකතු වෙලා තමන්ගේ ජීවිතයට වටිනා දෙයක් ලබා ගන්නට මේ සූදානම් වෙන්නේ. අප වටිනවා කියලා හිතන ගොඩාක් දේවල් පස්සේ අපි දුවනවා. අපි බොහොම කැමති ලස්සන ඇඳුම් වලට, අපි බොහොම කැමති කනකර ආවරණ වලට, අපි කැමති ඉඩ කඩන් ගෙවල් දොරවල් වලට, අපි කැමති ලස්සන ජීවිතයක්. මේ දරුවන් කැමති ඇති, පිරිමි පුතාලා කැමති කීකරු ලස්සන බිරිඳක්, දූලා කැමති හොඳ ස්වාමියෙක්, ඊළඟට දූ දරුවෝ. මේ ඔක්කොම අපි වටා රැස් වෙන සම්පත් හැටියටනේ අපි සැලකන්නේ අපේ සිහිනේ. දැන් අපි එක එක්කෙනා ගත්තොත් එක එක්කෙනාගේ ලෝකේ එක එක්කෙනාට සිහිනයක්. ඒ ලෝකේ තුල ඉඳගෙන තමයි අපි ජීවිතේ දිහා අපි බලන්නේ. අපි කාටත් ඒ ලැබෙන දේවල් වලින් අපේ සිත සතුටු කරන්න පුළුවන් බව හැබෑව. නමුත් දුක ඇති වෙන වෙලාවට ඒ කිසිවකින් දුක පිරිමසින්න බෑ. ඒ දුක නැති කරන්න බෑ. ඊළඟ එක, ඒ සීලු දේ තියෙන්නේ අපේ කයත් එක්කයි. ආවරණ තියෙන්නේ කය සරසන්න. වස්ත්‍ර තියෙන්නේ කය සරසන්න. කෑම බීම තියෙන්නේ කය උදෙසා. ගෙවල් දොරවල් තිබෙන්නේ ශරීරයක් තියාගන්න. නමුත් මේ හැම එකක්ම වෙනුවෙන් හිතෙන් අපි හරියට මහන්සි වෙනවා. කයෙන් වගේම හිතෙන් මහන්සි වෙනවා. හිතට වටින දේවල් හිතට එකතු වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ බාහිරින් ලස්සනට පෙනුනත් ඇතුලෙන් හිස්. අපිට ඕන කරන්නේ ඇතුලෙන් හිස් නැති, ඇතුළ ජීවිතේ පිරිච්ච, පිරුණු ජීවිතයක් කරා යන්නයි. මේ සඳහා වටිනා දේවල් කීපයක් බුදුරජාණන් වහන්සේ අපට ලබා දීලා තියෙනවා. මේ දරුවන්ට මා ඒ ලබා දීලා තියෙන දේවල් කීපයක් ගැන කියන්නයි හදන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇවිදින් ඇහුවා, "කිං සූද විත්තං පුරිසස්ස සෙට්ටං?" මිනිස්යාට තිබෙන ශ්‍රේෂ්ඨ වස්තුව මොකද්ද? ශ්‍රේෂ්ඨ ධනිය මොකද්ද කියලා ඇහුවා. ශ්‍රේෂ්ඨ වස්තුව. බුදුරජාණන් වහන්සේ වදාලා, "සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං?" මිනිස්යාට තියෙන ශ්‍රේෂ්ඨම වස්තුව ශ්‍රද්ධාව. බලන්න අපි කවුරුත් හිතපු නැති එක. අපි හිතාගෙන ඉන්නේ පොතක කීයක් හරි දාගත්තාම, අපිට උවමනා කරන බඩමුට්ටු ටිකක් එකතු කරගත්තාම අපි සම්පූර්ණයි කියලා. නමුත් අපිට ලැබෙන ශ්‍රේෂ්ඨම වස්තුව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට කරන්න පුළුවන් දේවල් වෙන දේවල් වලට කරන්න බෑ. ශ්‍රද්ධාවන්ත කෙනා හැමතිස්සෙම තමන්ගේ ජීවිතය තුළ කිසියම් රැකවරණයක් අත්විඳිනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි ටිකක් ගැඹුරින් තේරුම් ගන්නට ඕන දෙයක්. ශ්‍රද්ධාව කියන එකේ සාමාන්‍ය තේරුම පැහැදීම. ශ්‍රද්ධාව කියන එකේ තේරුම මොකද්ද දරුවනි? පැහැදීම. දැන් මෙතන අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, ශ්‍රාවකයන් කෙරෙහි පැහැදීම. දැන් ඔබ ඇඳුමක් ගන්න යනවා කඩේකට. ගියාට පස්සේ විවිධාකාර ඇඳුම් ගොඩාක් එතන නැද්ද? තියෙනවනේ. මේ ඇඳුම් අතර ඔබට පැහැදුනත් ඔබට හොඳට සල්ලි තියෙනවා නම් අතේ, දැන් ඔබට පැහැදුණු ඇඳුමනේ තෝරගන්නේ. ඔබට හිතුණොත් මේක මට ලස්සනයි, ඒකනේ ඔබ තෝරගන්නේ. ආභරණ ගන්න ගියොත් ඒත් එහෙමයි නේද? අපි ගමු ඔබට ඉඩමක් හම්බ වෙනවා. දැන් ඔබ ඉඩම බලන්න යනවා. ගියාම වතුර තියෙනවා නම් ළඟින්ම යනවා නම් මේ විදුලිය තවමුට ළඟ නම් ගස්කොලන් තියෙනවා නම් ඔබ ඉඩම ගැන පහදින්නේ නැද්ද? පැහැදිලා ඔබ ගෙදර ගිහලා කියන්නේ ෂෝක් ඉඩමක් හම්බ වුණා. මෙයා මෙව තියෙනවා කියලා කියන්නේ නැද්ද? කියනවනේ. එහෙනම් අපි පහදින්න ඕනේ සොයලා බලලා. ඉඩමක් ගැන නම් පහදින්නේ දැන් අපි ගත්තොත් දැන් ඔබට කියනවා කවුරු හරි කෙනෙක් ලෝකේ ලස්සනම කෙනෙක්ව ඔබට බන්දලා දෙන්න හදනවා කියලා. වණිත් එක්කනට කියන මම බඳින්නේ ලස්සනම කෙනා. ආනෝ කොහෙද ඉන්නේ? දන්නේ නැහැ. නම මොකද්ද? දන්නේ නැහැ. උසද? දන්නේ නැහැ. මිටිද? දන්නේ නැහැ. කළුද? දන්නේ නැහැ. සුදුද? දන්නේ නැහැ. මොලේ තියනවද? දන්නේ නැහැ. මොලේ නැද්ද? දන්නේ නැහැ. එයා කියාගෙන නම් මම ලස්සන එක්කනා බඳිනවා කියලා. නම මොකද්ද? දන්නේ නැහැ. එතකොට එයාගේ පැහැදීම හරි එකක්ද වැරදි එකක්ද? එහෙනම් පහදින්න ඕනේ අපි ඒ විදිහට නෙවෙයි. පහදින්න ඕනේ විමසා බලා. ලෝකේ තියෙන ලක්ෂණයක් විමසා බලා පැහැදීම. නමුත් සමහර අවස්ථාවලදී අපි පහදින්නේ නැද්ද ආන්දේ වගේ? අපි අහුවෙන්නේ නැද්ද? අපිට ඇස් පේනුණත්, අපිට නූණ තිබුණත් කෙනෙකුට බැරිද අපි රවට්ටන්න? පුළුවන් නේ. දැන් ඉන්දියාවේ තියෙනවා දැන් ඔන්න ලස්සන සාරි ගන්න යනවා අපි අය. හොඳ බෝඩරේ තියෙන ලස්සන සාරි පෙන්නනවා. නේ ඇති ඇස් පේනවා අපිට. අතගාලත් බලන සාරිය. දෙන්නේ සාරිය මීටර 3යි. සම්පූර්ණ සාරියට වේදම් කළා මේ ලංකාවට සාරිය අරගෙන එන මට හොඳ සාරියක් හම්බුනේ. ගිල් බැලිනම් රිදි කෑල්ලක්. අහුවෙනවා හරියට අපි අම්මලා. ඇස් නැතුවද? ඇස් තිබිද්දි. එහෙනම් අපිට පේනවා ශ්‍රද්ධාව කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි පින්වත් දරුවනි. ශ්‍රද්ධාවක් ඇතිවිය යුතු කාරණා හොඳට ධර්මයේ විස්තර කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට පහදින්න තියෙන්නේ බය නෙමෙයි. අනේ අපි ඇදහිවි නැත්තම් අපිට අච්චු දේවි. අපිට දඬුවම් කරાવી. අපිට ලබා දෙන එකක් නැහැ. ආශිර්වාද කරන එකක් නැහැ. එහෙම එකක් නැහැ අප ධර්මයේ. එහෙම බියගුළු ඇදහිීමක් නැහැ. පැහැදීමක් අපිට තියෙන. බුදුරජාණන් වහන්සේගෙන් අපි පහදිනවා ගුණ වශයෙන් හඳුනාගෙන. දැන් අපි අම්මා ගම්මු. දැන් ඔයාලා කවුරුත් දෙමව්පියගෙන පහදින්නේ ගුණ වශයෙන් නෙවෙයිද? දැන් මව් ගුණ අපි මෙහෙම සිහි කරනද කියන්නේ අම්මගේ කොණ්ඩෙ දිගයි. අම්මා සුදුයි. අම්මා hina වෙනකොට ලස්සනයි. අම්මා හැඩද දා යනවා. අපි එහෙම අම්මගේ ගුණ සිහි කරන්නේ. කොහොමද අපි අම්මගේ ගුණ සිහි කරන්නේ? අම්මා අපේ කැතකුණු අත ගෑවා. අම්මා දසමසක් කුසී දරාගෙන හිටියා. ලී කිරි කර පෙව්වා. අම්මා අපිට හැමදේම කියලා දුන්නා. එතකොට අම්මගේ අපි දකින්නේ අර ශරීර ලක්ෂණ වශයෙන් ගුණද? අභ්‍යන්තර ගුණද? අභ්‍යන්තර ගුණවලින් නේද අපි අම්මා කිරේ පැහැදුනේ? අම්මා කිරේ පැහැදුනා නම් අර බාහිර ගුණවලින් අම්මා වයසට ගියාම අපිට අම්මා කැතයි. එහෙනම් අපි කියන අම්මා වැඩක් නැහැ දැන් දත් නැහැ. අම්මා වැඩක් නැහැ දැන් කොණ්ඩී දිලා. අම්මා දැන් වැඩක් නැහැ කුදුයි. අපි එහෙම කියනවද? නෑ. අපිට අම්මගේ කොණ්ඩේ කොච්චර ඉදුණත් අම්මට අපේ තියෙන ආදරේ වෙනස් වෙනවද? අම්මගේ එක දතක් නැති වුණත් අපිට අම්මා අම්මාමයි. ඒ මොකද හේතුව? ගුණ වශයෙන් අපි අම්මා ගැන පැහැදීම. එතකොට අපිට අම්මා ගැන පුළුවන් අපිට හොඳට හිතන්න. හිතද්දි හිතද්දි දැන් මට නම් අම්මව නිතර මතක් වෙන කරුණක් තියෙනවා දරුණු. ඔබටත් එහෙම දන්නේ. හිටපු ගමම ළමයි දාලා ගියා. සමහර අම්මල ළමයි මැරුවා. මව් කුසී මැරුවා. උහුම ඉතින් අප පත්තරල දකින්න ලැබෙනවා. එතකොටම මට මගේ අම්මා මතක් වෙනවා. අනේ මගේ අම්මා මට මෙහෙම කළේ නෑනේ. ඒක වළක්වන්න බෑ. මට නිකම් වෙනවා හිතට. කවුරු හරි අම්මා කෙනෙක් දරුවෙකුට අසාධාරණයක් කළා කියලා දැනගත්ත ගම මට අම්මා මතක් වෙනවා. අනේ මගේ අම්මා මට එහෙම කළේ නෑනේ කියලා. එතකොට ඒක මොකද්ද? ගුණ සිහි කිරීම නේද? එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ සිහි කිරීම අපට තියෙන්න ඕන. ඒ තුල විතරයි ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙන්නේ. ඒක තමයි සම්පත්තිය. දැන් අර ගුණ වශයෙන් අම්මව අපි හඳුනගත්තාම අම්මා කොච්චර ගැහුවා. දැන් සමහර දවස්වලට මට මතකයි මම වැරදි කරාම පොඩි කාලේ අම්මා ගහනවා. ගැහුවාට පස්සේ මට කේන්ති යනවා. මම මොකද කරන්නේ? කේන්ති යන එකට මං අඬන්නේ නැතුව දත් මිටි කාගෙන ඉන්නවා. අම්මා තව ගහනවා මේක අඬන්නේත් නැහැ කියලා. ඒත් මට අම්මා කෙරේ තරහා යන්නේ. මං ඒත් ඉන්න තද කරගෙන. එතකොට මේ අම්මට යම්කිසි ආදරයක් අපේ තියෙන නිසා එතකොට බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනා ගන්න දරුවනි. ඔයාලා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනගත්තේ නැත්නම් වටිනාදී හඳුනා අනුගෙන නිකම්ම නාකි වෙලා යාවි. දැන් අපි ගෙවල් දොරල් හදා ගන්නවා. නමුත් ඒව ඔක්කොම සමහර විට අපි වයසට යනකොට අපි ගේ දොර දරුවන්ට දීලා අපි යන්න ඕන වෙන තැනකට. ඕගොල්ලන්ටත් එහෙම වෙයි. ඕගොල්ලෝ වයසට යනකොට දරුවන්ට දී ඕගොල්ලෝ හදාගත්ත දේවල් ටික දරුවම කියේ යම්මල දැන් වෙන තැනකට යන්න අපිට පාඩු ඉන්න දීලා කියලා. වෙන්න පුළුවන් දේවල්. සමහරට ආදරෙන් රැකගත්තු දේවල් ඔබට අහිමි වෙයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඔබේ ජීවිතේට ගුණ වශයෙන් හඳුනාගෙන හිටියොත්. බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයක් උන්වහන්සේ අපිට හඳුන්වලා දීලා තියෙනවා. අම්මා ගැන තියෙන ගුණ කීපයක් තියෙනවා. කොහොමද? බ්‍රහ්මාති මාතා පිතරෝ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා තියෙන බඹ ලෝ ඉන්න අය වගේ. පුබ්බා චරියා ජීවිතයට මුලින්ම හම්බ වෙන ගුරුවරු. ආහුණී යාච පුත්තානම් දරුවන්ගේ අපෝපස්ථාන ලබන්න සුදුසු අය. එහෙමයි තියෙන්නේ. පජාය අනුකම්පකා ලෝක ප්‍රජාවට අනුකම්පා කරන අය මව්පියෝ. බුදුරජාන් වහන්සේ ගුණ කොහොමද තියෙන්නේ? අරහං වනසේක. ඒක දෙමව්පියන්ට අරහන් කියන්නේ. අරහන් වුණ සීක කියන එකේ තේරුම දන්නේ ආත උසන්න බලන්න. 3 දිනයි. 4යි. 5යි. 5ද? 6යි. අරහන් කියන එකේ තේරුම ආ කියන්නේ දුව කියන්නේ. රාග දේශ මොහ ප්‍රහාණය කළ උත්තමයන් වහන්සේ නිසා අරහන් වුණ සීක. හරියටම හරි. දැන් හිතන්න මෙහෙම එකක්. රාගය කියන්නේ මේ හිත කිරුටු කරන එකක්ද? හිත පිරිසිදු කරන එකක්ද? රාගය මුල් කරගෙන මිනිස්සු සතුන් මරන්නේ නැද්ද? රාගය මුල් කරගෙන හොරකම් කරන්නේ නැද්ද? රාගය මුල් කරගෙන අනාචාරي හැසිරෙන්නේ නැද්ද? හැසිරෙනවා. රාගය මුල් කරගෙන මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නැද්ද? රාගය මුල් කරගෙන බොරු කියන්නේ නැද්ද? කේලම් කියන්නේ නැද්ද? පරුස වචන හිස් වචන කියන්නේ නැද්ද? අනුන්ගේ දේවල් වලට හූල්ලා හූල්ලා ඉන්නේ නැද්ද? ලබා ගන්න බැරි දේවල් ද්වේෂ කරන්නේ නැද්ද? පිම්පවමුකුත් හිතන්නේ නැහැ රාගය විසුනහම. එහෙනම් ඒක අකුසලයක්. එතකොට ඒ රාගේ හිතකින් බැහැර වුණා කියන්නේ ඒ හිත පිරිසිදු නැද්ද? පිරිසිදු හිතක ලක්ෂණයක්. ද්වේෂය කියන්නේ ජීවිතේ යහපත උදාකරන එකක්ද අයහපත් දෙයක්ද? දැන් බලන්න මේ රාග ද්වේෂ නිසා නෙමෙයිද මේ ලංකාවේ ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි ගමු ද්වේෂයේ මිනිසුන්ට පාලනය කරන්න පුළුවන් නම් දැන් මේ අපේ රටේ ඇති වෙච්ච මිනී මැරුම්, ඝාතන, කලකෝලල එකක්වත් ඇති වෙනවද? එකක්වත් ඇති වෙන්නේ නැහැ. ද්වේෂය ජය ගන්න පුළුවන් නම් ඒව ඇති වෙන්නේ නැහැ. ද්වේෂය නිසා මිනිස්සු සතුන් මරන්නේ නැද්ද? මිනී මරන්නේ නැද්ද? ද්වේෂය නිසා හොරකම් කරන්නේ නැද්ද? ද්වේෂයට අනාචාර හැසිරෙන්නේ නැද්ද? හැසිරෙනවා. ද්වේෂය මුල් කරගෙන. ද්වේෂය මුල් කරගෙන ද්වේෂයට මිනිස්සු බොනවා. ද්වේෂය ඇති වුණාම. දෙයක දවස මහත්යෙක් මෙහි ආවා. එයාට කීර්ති ගිගම එයා කරන්න ගිහිල්ලා බොන එක. මේක නවත් ගන්න කොහොමද කියලා අහගන්න ආවා මේ. එතකොට පේනවා දේශයට බොනවා මිනිස්සු ගිහිල්ලා. එතකොට තමන්ව තමන්ට පාලනය කරගන්න බැරි තමන්වත් අනුන්වත් විනාශ කරන දෙයක්. දස අකුසල්ම සිද්ධ වෙනවා. මෝහිනුත් එහෙමයි. මෝහය කියලා කියන්නේ මුලාව. ඒ කියන්නේ මේ අකුසල් වලින් සිදුවෙන දේ අයහපත් මේක නරක දෙයක් කුසල් දිනු කරන්න මුකුත් දන්නේ නැහැ. එයා හිතන ওই සත්තු ඉන්නේ මරාගෙන කන්නනේ පාපං. අනුන්ගේ දෙයක් ওই තියෙන මිනිස්සෙකුගෙන් හොරකම් කරා මොකද? ඔය තියෙන්නේ මිනිසුත් වි හම්බ කරන ඒවා අපි පොඩ්ඩක් ගත්තම මොකද මේ හොරකම හිතනවා මෝහේ නිසා. ඊළඟට අනාචාර ගැන හිතන්නේ නියුක මොකද්ද මේ විද්‍යාත්මක ලෝකේ ඕක මොකද්ද ඕක දෙන්න කැමති නැ ඉවරනේ වැඩි මෝහේ. එතකොට මේ විදිහට හිතනවා ඔය පොඩ්ඩක් බිව්වම මොකද ඔහොම හිත හිත යනවා මෝහේ නිසා. එතකොට යම් කිසි කෙනෙක් ඒ රාගයයි ද්වේෂයයි මෝහයයි හිතින් බැහැර කළා නම් එයාගේ ජීවිතය තුළ කිසි දවසක තමාට හෝ අනුන්ට හෝ හානි කරන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ தත්ති දියුණු කරපු පළවෙනි කෙනා. අරහං කියන වචනේ ඊළඟ සරල තේරුම රහතන් වහන්සේ. එතන ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීමේදී පළවෙනි ගුණය මොකද්ද? රහතන් වහන්සේ නමක්. අපි සතුටු වෙන්න ඕනේ දරුවණිය ගැන. මොකද අපිට රහතන් වහන්සේ නමක් අපේ ජීවිතයට ගුණ වශයෙන් හඳුනා ගන්න ලැබීම. දැන් අපි මෙහෙම කියමු. දැන් ඔන්න ඔබ දුර පළාතකට යනවා. ඔබ දැන් අම්මට හරි ආදරේ. ඔබ අම්මගේ ෆොටෝ එකක් අරගෙන ගිහිල්ලා ඉල්ලගෙන ඉන්නවා තියාගෙන. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ කියලා. ඒතර මොකද්ද කියන්නේ? අම්මා. කවුරු හරි කියනවා ඔතන අම්මා නැහැ. ඔතන අම්මා නැහැ කියලා කියනවා. කියලා ওই ෆොටෝ එකට කෙල ගහනවා. එතකොට ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබට දුකක් ඇති වෙයිද? මෙතන අම්මා නැහැනේ කමක් නැහැ කියලා හිතෙයිද? මොකද්ද හිතෙන්නේ? කියන්නකෝ. දුකක් ඇති වෙනවා නේ. සමහර තරහක් ඇති වෙනවා නේ. අඩන්න ගන්නවා නේ. එතකොට අපිට පේනවා අම්මා එතන නැති වුණාට අම්මාගේ හැඩරුව තියෙන යමක් තියෙනවද? එතනින් ඔබ අම්මා දකින්නේ නැද්ද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිරිනවන පෑවා කියලා ගුණවලින් අපිට උන්වහන්සේ දකින්න බැරි කමක් නැහැ. උන්වහන්සේ උණුතරන් දකින්න පුළුවන්. ඒ නිසා ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ වහඳුන ගන්න ඕන. උන්වහන්සේ සම්මා සම්බුද්දයි. ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ උපකාරයකින් තොරව චතුරාරි සත්‍ය ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. දැන් ඔබ පහදින්න ඕනේ මේ වට. දැන් මං කිව්ව ඉඩමකට පහදිනවා වගේ, මව් ගුණට පහදිනවා වගේ, බුදු ගුණට පහදින්න ඕනේ. ඔබ එවැනි මහන්සියක් කරන්නේ නැත්නම් ඔබේ ජීවිතය තුළ ඔබ නිකම්ම වයසටයයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන එහෙම අය ගන්න. කොහොමද පින්නන්නේ? බල්ලිවද්දෝ වජීරති. හරකෙක් වගේ වයසට යනවා කියන. එහෙම නැත්නම් තියෙනවා මන්සානි තස්ස වඩ්ඩಂತಿ, පඤ්ඤා තස්සන වඩ්ඩති. එයාගේ වැඩෙන්නේ මස් විතරයි. ප්‍රඥා වැඩෙන්නේ නැහැ කියනවා. ඔබ කැමති මාස් විතරක් වැඩෙන ජීවිතයකටද ප්‍රඥාව වැඩෙන ජීවිතයකටද? ඈ ප්‍රඥාවර්ධන ජීවිතයකට. ඒ ප්‍රඥාවර්ධන ජීවිතය අපි දියුණු කරගන්න ඕන ගුණ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන ඊළඟට මේ සම්මා සම්බුද්ධ ගුණේ ඒ කියන්නේ දරුවනි ජීවිතයට ලකු පිහිටක් අපට තියෙනවා. මොකද උන්වහන්සේ මේ ජීවිතය ගැන අවබෝධ කරගත්තු අවබෝධ කිරීම ඒ ධර්මයේ කියවද්දී අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කියවන දේවල් අතර දැන් ඔබ කියවනවානේ ඔබ S2කින් ධර්මී ඔබ කියවන දේවල් තියෙනවානේ. ඔබ S2කින් ඔබ බලනවා TV. ඔබ S2කින් ලෝකෙ දිහා බලනවා. ලෝකෙට විරුතයි ඔබ S2ක. ඔබ S2කින් පත්තර බලනවා. නවකතා බලනවා. කෙටි කතා බලනවා. මේ බලනවා නේද? මේ බලන දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? S2කින් දකින දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? මොකද්ද? විහිලිකවන්නේ මේ. S2කින් දකින දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? S2කින් දකින දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ බුදු කෙනෙකුගේ ධර්මයේ දැකීම. වර්තමානයේ අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් S2කින් දකින දේවල් අතර ශ්‍රේෂ්ඨ දේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කීවන්ද අපිට ලැබෙන S2කින් කීවන දේ අතර ශ්‍රේෂ්ඨ දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට ඒක තමයි අපිට වටිනා දේ. ඊළඟ එක තමයි දරුවනි බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. ඒ කියන්නේ විද්‍යා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ හැසිරීම. ඒ කියන්නේ අවබෝධයට අනුව හැසිරෙනවා. දැන් අපි හැසිරෙන්නේ අවබෝධයට අනුවද හිතුමනාපෙටද? අපි සාමාන්‍යයෙන් මොකද්ද තියෙන්නේ හැසිරීමේ? හිතුමනාප හැසිරිල්ලන්නේ බුදුරජාණන් වහන්සේ ගිහිම නැහැ. දැන් අපි ගත්තොත් සමහර ඉන්නවා මහා උගත් කියලා සම්මතයි. නමුත් බොණ්ඩ ගියාට පස්සේ වැටෙන කම්ම බොනෝ. එතකොට යා උගතද බේබද්ද දේ වෙලාවට? බේබද්ද. සමහර විට මහා විශාල සභාවලට යන පිළිගැනීම තියෙනවා. ඊළඟ මොහොතේ අනාචාරය දෙනවා. එතකොට සල්ලාලය. ඊළඟ මොහොතේ මහා හොඳ උගත් කියනවා. ඊළඟ මොහොතේ පත මල්ල. එහෙම නැද්ද? ඒ කියන්නේ අවබෝධයකුත් නැහැ හැසිරීමකුත් නැහැ. අවබෝධයට අනුකූල. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය එහෙම නැහැ. උන්නාසික ජීවිතයේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා පිරිනුවන් පාන අවසාන හුස්ම පොද මේ වාතලයට මුසු වෙන මොහොත දක්වා අවබෝධයෙන් යුක්ත හැසිරීමමයි තිබුණේ. දැන් සාමාන්‍ය මේ මගේ ලෝකයක් නෙමෙයි දරුවනේ දා තිබුණේ. මීට අවුරුදු 2500කට කලින් තිබිච්ච ලෝකෙ දැන් නැහැ. ඒ කාලේ ලයිට් නැහැ. පාරවල් නැහැ. මේ වගේ වාහන වාහන නැහැ. ඒ ලෝකෙ අපිට හිතාගන්න බෑ දැන්. එවන් ලෝකයක් තුල ආගමික වශයෙන් මිනිස්සු පුදුම විදියට කැළඹීමකින් යුතු ලෝකයක්. දැන් ඒ ලෝකේ නෑ. එවන් ලෝකයක බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අවබෝධයෙන් යුක්තව හැසිරෙනවා කියුවට පස්සේ ලෝකෙම ඇස්සරම් බලාගෙන ඉන්නේ. වරදින මොහොත හොයන්න. එක තැනක තියෙනවා බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙකුට බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වුණා. මෙහිමයි මෙහිමයි මෙහිමයි කියලා. එයා මොකද කළේ? අවුරුදු 7ක් උන්වහන්සේ යන්නේ යන තැන ගියා. උන්වහන්සේ පස්සෙන් ගියා. ඇත්තටම කවුද මෙයා? ඔය කියන ආකාරයේ ස්වභාවයෙන් මෙයා යුක්තයිද කියලා බලන්න පස්සෙන් ගියා. අවුරුදු 7 සම්පූර්ණ නම් එයා තේරුම් ගත්තා. මම මේ උත්මයව සරණ යන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කිය යුතු ඔක්කොම මෙයා තුල තියෙනවා කියලා. අන්න විඥාචරණ සම්පන්න අවබෝධයට අනුකූලවමයි ජීවිතය ගෙව්වේ. මේක අපිට පැහැදිය යුතු කරුණක් දරුවනි. විශේෂ කෙනෙක් මේ ලෝකේ. ඊළඟට සුගත. සුගත කියලා කියන්නේ උන්වහන්සේගේ ගමන් මාර්ගය. ගමන් මාර්ගය කියන්නේ ජීවිත වැඩපිළිවෙල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සම්පූර්ණ වෙච්ච එකක්. ඒ නිසා සුගත කියනවා. ලෝකවිදු. ලෝකවිදු කියන්නේ සියලු ලෝක ගැන තියෙන අවබෝධය. අපිට තියෙනවද එහෙම කිසි අවබෝධයක්? අපිට මෙලොව ගැන අවබෝධයක් නැහැ. පරලෝක ගැන අවබෝධයක් නැහැ. වෙනත් ලෝක ගැන අවබෝධයක් නැහැ. කිසි දෙයක් නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හාමුදුරුව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ නමකගේ මට මතක සිකී බුදුරජාණන් වහන්සේගේ අබිභූ සම්භව කියන ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අබිභූ කියන ස්වාමීන් වහන්සේ මේ ලෝක ධාතු වලට ඇහෙන්න කතා කළා. එතකොට සම්බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර පුළුවන්ද මේ පිටස්තර ලෝක වලට ඇහෙන්න කතා කරන්න? ආනන්ද හඳුරන්ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ආනන්දය අප්පමෙය්‍යා තථාගතයන් වහන්සේගේ කුසලතා මනින්න බෑ කිව්වා. ආයය ඇවටිලි කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මෙහෙම. මේ මම කිව්වේ දැන් මතක තියාගන්න. මේ ලෝකෙ ගැන කිසිවක්ම නොදන්න කාලේ. ලයිට් නෑ. අපි දැන් අලුතින් කතා කරන මේ නූතන තාක්ෂණේ නෑ. මේ සොයාගැනීම් නැහැ. කිසිම දෙයක් නැහැ. ඉර නැගිල ඉර බහැල යන විතරයි ලෝකෙ දන්නේ. එවන් ලෞකික උන්වහන්සේ මෙහෙම දේශනා කරා. කිනු ආනන්දය මේ සූර්යා සහිත මේ ග්‍රහවලල්ලට කියනවා මන්දාකිනියක් කියලා. මෙවන් නේව 1000ක් තියෙනවා. ඒකට කියනවා සහසී ලෝක ධාතු. ඒ වගේ ලෝක ධාතු තුනකට කියනවා තිසහසී ලෝක ධාතු. කිනු ආනන්දි තථාගතයන් වහන්සේට ඕනනම් මේ ලෝක ධාතු සියල්ලටම පුළුවන් කියනවා ශබ්ද යවන්න. කොහොමද කරන්න කියලා නෝ. ආනන්ද ඉස්සලාම් තථාගතයන් වහන්සේ ආලෝකේ යවනවා. ඊට පස්සේ ශබ්ද යවනවා කියලා. දැන් අපිට මේක තේරෙනවා. මේක එහෙම යන්න පුළුවන් කියලා. ඒ කාලේ මොන දැනුමක්ද ලෝකෙට තිබුණේ? ඊට පස්සේ ආනන්ද හඳුර කියන ස්වාමීනි මට හරි සතුටුයි. මා සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මෙවන් උත්මේද්ද. ලෝකවිදු. දෙව්ලොව, බඹලොව, නිරය, ප්‍රේත ලෝකයේ සෑම දෙයක් ආවිෂ වලින් දන්නවා කියන්නේ. මෙච්චර මෙච්චර ආවිෂ තියෙනවා. මේ විදිහට මේ විදිහට උපදින්නේ. මේවෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා පුදුම දැනුමක්. ලෝකවිදු. අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ ඔව් ලෝකේ දමණය කරන අය අතර අග්‍රයි. දැන් අපිට එහෙම නෑ පින්වත් දරුවනේ. හරි අමාරුයි. සත්තුන දීසි මම බුරුමෙදි දැක්ක පන්සලක් ගාව තිබුණ ලুকু විශාල පළල් ගංගාවක්. ඉතින් මේ ඈත වලාකුලක් වගේ මේ ගඟ දිගේ එනවා. මම මේ බැලුව මොකද්ද මේ කියලා. බැලුවම තාරාවෝ. තාරාවෝ 5000ක් විතර. මිනිස්සෙක් පොඩි ඔරුවක නැගිලා පේවැලක් අතේ තියන් ඉන්නවා. තාරාව ටික අරගෙන යනවා හිමීට. තාරාව නම් ගෙනියයි. මිනිස්සුන් පුළන්ද අපිට ගෙනියන්න. එක දවසක් ගෙනියයි. ඊළඟ දවසේ ගඟට දැම්මොත් එක මිනිස්සෙක් අල්ල ගන්න හම්බ වෙන්නේ අපිට. සත්තුන් හිලය කරන්න ලීසි නේ. මිනිස්සුන් හිලය කරන්න පුළුවන්ද? ලීසි නෑ. දෙවි මිනිසුන් හිලය කිරීමෙහි ශ්‍රේෂ්ඨම උත්මය තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පුදුම විදිහට හිලය කළා මිනිස්සුන්. එක මිනිස්සෙක් කිචිය කවුරුවත් කියන එකක් අහන්නේ නැති මිනිස්සෙක්. එයාගෙනම මානතද්ද. මානතදය. ඉතින් මිනිස්සු තින් බුදුගුණ කියනවා. උඹලගේ බුදුහාඳුරු දන්නවද ඔක්කොම? දැන් මෙයා අහනවා. දවසක් ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩියට පස්සේ මෙයා දැන් ගියා. මෙයා බලන්න ගිහිල්ලා මෙයා හිතුවා මෙහෙමයි මමත් එක්ක ශ්‍රමණ ගෞතමයන් කතා කළොත් විතර මං කතා කරන්නේ නැත්තන් නෑ. දැන් මෙයා මොකද කළේ? උදේ ගියා. ගිහලා ඉනට අත දෙක තියාගෙන දැන් බලාගෙන ඉන්න ළඟට වෙලා හිටගෙන. මානතදයනේ. මිනිස් වෙනවා, වඳිනවා, කතාබස් කරන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙයා දිහා බලන්නේවත් නෑ. දැන් මෙයා ඉන්නවා. ඉඳලා හිතුවා කිසි වැඩක් නැති කෙනෙක් මෙයා දන්නේ නැහැ කිව්වා. හරියට යන්න ලෑස්ති වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා ආපකාරණ ඉෂ්ට කරගන්න නැතුද යන්න හදන්නේ කියලා. ආපකාරණ ඉෂ්ට කරගන්න නැතුද යන්න හදන්නේ කියලා ඇහුවා විතරයි මෙයාට නිකන් මොකද්ද වුණා. මෙයා හිතුවා හරි මාව අඳුනු ගත්තම උන්වහන්සේ කියලා. ඒ වෙලෙම බිම පෙරළුණා. පෙරළිලා බඩ ගාගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක අල්ලගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තමයි මානතදයා. මානතදයා කියලා කිව්වා. මිනිස්සු පුදුමයටපත් වුණා. මේන් බලාපල්ල මානතදයට අද ගිය කල් දසාව. මේ බලාපල්ල කියලා. බලන්න මේ අසාමාන්‍ය කුසලතාවයක් තියෙනවා මිනිසුන්ව හීලෑ කරන්න. ලේසි නෑ මේ මිනිස්සු හීලෑ කරනවා කියන එක. වෙන ඕනම කෙනෙකු හීලෑ කර හැකි. මිනිස්සු තරම් ලීලෑ කරන්න අමාරු සත්ත්ව කොට්ටාසයක්. එතකොට අනුත්තර පුරිස ධම්ම සාරති මේ මිනිසෙන් විහිලෑ කිරීමේයි ශ්‍රේෂ්ඨම කෙනා. ඊළඟට සත්තා දේව මනුස්සානම් දෙවියන්ටයි මිනිසුන්ටයි නිවන් මඟ පෙන්වා දෙනවා. බුද්ධෝ කියන්නේ අවබෝධ කරගත්තුක අනිත්‍යයට අවබෝධ කරවනවා. භගවා කියන්නේ සියලු දේ දැරීමට භාග්‍ය සම්පන්නයි. මේ වගේ දරුවනි ගුණ වශයෙන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ අපි ඔක්කොම එකට වයසට යන අය. දැන් බලන්න හිතලා දැන් ඔන්න උදේ ඉර පෑවුවා. තා ටිකකින් ඉර මුදුන් වෙනවා. තව පැය කීපකින් ඉර බැස යනවා. ජීවත් වෙන්නේ කාලෙන් කොටසක් ගිවිල යන්නේ නැද්ද? අන්තිමට මුකුත් හම්බ වෙන්නේ නැහැ. හිස් ලෝකෙක මැරෙන්න වෙන්නේ. ඒ නිසා නුවණින් මෙනෙහි කළා ඒ ගුණ ටික සිහි කරන්න. සද්දී දෙවිත්තං පුරිසස්ස සිත්තං. ඒක තමයි මිනිස්යාට ලැබෙන ශ්‍රද්ධාව නැමැති සම්පත්තිය. ඒ ශ්‍රද්ධාව නැමැති සම්පත්තිය බාහිර ලෝකෙට පෙනුනු නැතුණාට කමක් නැහැ. බාහිර ලෝකෙක දැක්කේ නැතුණාට කමක් නැහැ. තමන්ගේ හදවතේ සම්පත්තියින් පිරී ඉතිරි යනවනම් තමන් ඒ ශ්‍රද්ධා සම්පත්තියෙන් සම්පූර්ණ වෙනවනම් ඒ ආස්වාදී තමන් විඳිනවා. ඒක බාහිර කෙනෙකුට හොරකම් කරන්න බෑ. කිසි කෙනෙකුට ඒක ගන්නත් බෑ. විනාශ කරන්නත් බෑ. අන්නේ වෙනි ශ්‍රද්ධාවකට එන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසු සුචින්නෝ සුඛමාවහාති කුමක් පුරුදු කළොත් සැප ලැබෙන්නේ ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති කුමක් පුරුදු කළොත් සැප ලැබෙන්නේ ධර්මයේ පුරුදු කළොත් සැප ලැබෙනවා සැපට කැමති නේ මේ සීල දිනාම සැපට කැමති නම් එහෙනම් මොකද්ද පුරුදු කරන්න ඕනේ ධර්මයේ පුරුදු කරන්න ධම්මෝ සුචින්නෝ සුචින්නෝ කියලා කියන්නේ හොඳට පුරුදු කළොත් යහපත් විදියට මනාකොට ධර්මයේ පුරුදු කළොත් සැප ලැබෙනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ආන්ගේ සැපේ ගන්න ඕනේ දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ කාලිගෝධාවගේ පුතා භද්දිය කියලා තාතන් වහන්සේ නමක් හිටියා කලින් මේ ප්‍රාදේශීය රජ කෙනෙක් දැන් මෙයා පැවිදි වෙලා ගස් යටට වෙලා හැම වාඩි වෙලා මෙයා හිතනවා මේ මෙහෙම සැපයක් කියලා හිතනවා දැන් ධර්මයට අලුතින් ආපු අය ඉන්නුනේ ඒගොල්ලෝ ස්වාමී මෙහෙම සැපයක් කියනවා එහෙනම් මේ ඒකාන්තීම මේ සීකරණය ඇත්තේ අර කලින් හිටපු රජකම ගැන වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේට ගිල්ල කිව්වා ස්වාමීනි රජපෞලින් ඇවිල්ලා රජුරු මහණ වුණානේ එයා දැන් ආයේ ඔන්න හිතනවා කිව්වා මොකක් ගැනද කියලා ඇහුවා මොකක් ගැනද කලින් ගත කරපු රජකම ගැන හිතෙති මෙහෙම සැපයක් කීකේ බුදුරජාණන් වහන්සේ එන්න කිව්වේ ස්වාමීන් වහන්සේට අහුව ඇත්තද මේ මෙහෙම සැපයක් කීකේ කියනවද කියලා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ මට ඉස්සර රජ කාලේ ඉන්න කාලේ මම පණ ගහි ගහි කිව්ව හිටියේ වටේට ගාඩ් එක දාලා කිව්වා ඒත් පණ ගහි ගහි කිව්ව මං හිටියේ කොයි වෙලාවෙ මට සතුරුකුගෙන් අනතුරක් වෙයිදෝ කියලා අනේ මට දැන් මේ කිසිම දෙයක් නැහැ කිව්වා කිසිම බැඳීමකුත් නැහැ කිව්වා මම දැන් මේ කිසිවක් නැති ආකාශයේ පියාසර කරන කුරුල්ලෙක් වගේ කිව්වා මම මේ සැපේ කිව්ව විඳින්නේ ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ධර්මයේ හොඳට පුරුදු කළොත් සැප ලැබෙනවා ඊළඟට ඇහුවා මේ රසවත් දේවල් අතර හොඳම රසවත් දේ මොකද්ද කිංසු හවේ සාදුතරං රසානං බුදුරජාණන් වහන්සේ වදාලා සච්ඡං හවේ සාදුතරං රතානං රස අතර හොඳම රසය සත්‍ති රසය සාමාන්‍යයෙන් ඇත්ත කියන එක සාමාන්‍ය සමාජයේ තියෙන මොකද්ද තිත්තයි තිත්ත ඇත්ත නමුත් දැන් ඒ තිත්ත ඇත්ත එන්නේ මේ හොරුන්ගෙන් බොරුකාරයන්ගෙන් වංචනිකයන්ගෙන් පිරිච්ච ලෝකේට සත්‍ය කියන එක තිත්ත දෙයක් නමුත් බලන්න සත්‍ය සාක්ෂාත් කරපු උතුමන්ට සත්‍ය කියන්නේ ඊටාම රසවත් දෙයක් සච්ඡං හවේ සාදුතරං රසානං රස අතර රසවත්ම දේ තමයි සත්‍ය රසය ඒ තමයි චතුරාර්ය සත්‍යය ඒක තමයි ලෝකේ රසවත්ම සත්‍යය සත්‍ය රසය චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ දුක අවබෝධ කරනවා දුකට හේතුව නැති කරනවා දුකෙන් නිදහස් වීම අත්දකිනවා ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරනවා ඒකයි සත්‍ය රසය කියන්නේ දුක ගැන විතරක් කතා කර කර අඬන එකක් නෙමෙයි චතුරාර්ය සත්‍ය රසය ඊළඟට ආයුවා කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං මොන විදිහට ජීවත් වුණද ශ්‍රේෂ්ඨ වෙන්නේ පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං ප්‍රඥාවන්ත ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ ප්‍රඥාවන්ත ජීවිතය කියන්නේ මොකක්ද අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අවබෝධ කරගෙන සිටින ජීවිතේ දැන් බලන්න මේකේ එක්තරා අවස්ථාවක බන්දුල මල්ලිකා කියලා උපාසිකාවක් හිටියා ඇය ගෙදර දානි බෙදනවා සරිවිත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා වැඩලා ඉන්නවා දානි බෙදද්දී දාසියෙකුගේ අතින් වෑංජන භාජනයක් අත ඇරුණා අත ඇරලා බිඳුනහම සාරිපුත්ත මහරහතන් වහන්සේ එතුමියගේ හිත නරක් වෙයි කියලා කිව්වා විජ්ජන ධම්මෝ විජ්ජති කිව්වා බිඳී යන දේවල් බිඳී යනවනේම එතකොට මේ බන්දුල මල්ලිකා කියනවා ඉනෙන් ගත්ත ලියුමක් අරගෙන පින්වත් ස්වාමීන් වහන්සේ මේ බලවදාරණ සීක්වා කිව්වා. ඒ ලිමි තියෙන්නේ සතුරු ආක්‍රමණයකින් තමන්ගේ දරුවෝ තව 32 දෙනාම මරණයට පත් වුණා ස්වාමියත් එක්කම. ඒ ලියුම තුව ස්වාමීන් වහන්සේ ලියුම දැන් හම්බ වුණේ කිව්වා මට. මට එච්චර දරා ගන්න පුළුවන් කිව්වා. මං ජීවිතය අවබෝධ කරගෙන ඉන්නේ කෙනෙක් කිව්වා. අනිත්‍යදී අනිත්‍යයි කියලා මං අවබෝධ කරගෙන ඉන්නේ. මට මේක ගැන මට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වා. වර්තමානයේ නම් දානි බෙදබදලා ඉන්න ලියුමක් ආවොත් මොකද කරන්නේ නේද? එයා ඉස්සෙල්ල ඒක අතාරිනවා දානි වාජනේ. ආතෑරලා එතනම කෙහෙවලු කඩා ගන්නවා. ඊට පස්සේ එහෙමම වැටෙනවා මෙයා. රෝල් වෙනවා. ඊට පස්සේ කියයි මේ මං අදහපු ආගමෙන් කොහොමද පිහිට? මම මේ දානි දුන්න කොහොමද ළමයි මං ආරස්සා කළාද ඔය ආගමෙන්? මොකද කරන්නේ? දෙස් දෙවල් තියන්න ගන්නවා තමන් අදහපු ආගමට. ඕ අපි පින්කොලා. කෝ මේ විපාක? ප්‍රඥාව නැති ජීවිතේ කම්පා වෙන වෙලාව හොයන්න බෑ. කේල් ගස් කඩා හැටෙන්නේ නැහි වැටෙනවා. ප්‍රඥාව නැති ජීවිතේ. බලන්න අර ප්‍රඥාවන්ත ජීවිතය අභීතව හිටපු ලස්සන. හාමුදුරනමක් නෙමෙයි. රාතන් වාසිනමක් නෙමෙයි මේ. මේ කවුද? බන්දුල්ල මල්ලිකා. මල්ලිකා කෙනෙක්. කාන්තාවක්. බලන්න අර වගේ තුන්ඩුවක් අරගෙන පෙන්නන මේ බලන්න ස්වාමීනි මෙච්චර දෙයක් වෙලත් මට මේ ජීවිතය ගැන තේරෙනවා කියලා කියන්න නම් ඒ ප්‍රඥාව කොච්චර දියුණු එකක්ද? දැන් මට හම්බුණා ගෑණු ළමෙක් මං කොළඹ ඉන්නකට ආව එකගෙන. නේවි එකේ බඳින්න ලෑස්තිලා අවුරුදු දෙකක් මේ සම්බන්ධ තිබිලා තියෙනවා. මේ ඔය යුද්ධ කාලේ නේවි එකේදී මේ පිරිමි ළමයා මැරිලා. ගෑණු ළමයා තව යාළුවෙක් එක්කන් ආවේ. යාගේ යාළුවෙක් අනේ ස්වාමීනි මෙයාගේ හිත පොඩ්ඩක් හදන්න කියලා. ඉතින් එක්කගෙන ආවිල්ලා දැන් මගේ ළඟ වාඩි කොලා. අඬනවා. මං යව දුව. දැන් සම්බන්ධය ඇතුළේ කොච්චර කාලද? අවුරුදු දෙකකට කලින්. ඔයා හිතුවද අවුරුදු දෙකකට කලින් මෙයා සම්බන්ධ වෙලකට මට මේ වගේ දුකක් උරම වෙයි. මේ සම්බන්ධයෙන් මට මේ වගේ කඳුළු ගංගාවක් ලැබෙයි කියලා හිතුවද? නෑ. ඔයා හිතුවේ නැද්ද මේ ඔක්කොම මැරෙන වෙනසන දේවල් කියලා? නෑ. දැන් ඔයාට එයාගේ ජීවිත හැටි මොනවද? අලු ටිකවත් තියනවද? නෑ. මං කිව්වා දැන් එහෙම කෙනෙක් ලෝකේ ඉන්නවද? නෑ. එහෙනම් ඒක අනිත්‍යයි නේද? ඔව්. ඊට පස්සේ මං කිව්වා එහෙනම් දැන් දුව කියන්නේ ඒක නිට්ටිද අනිත්‍යද? මට එයා ඕන. උන් ආයෙ කියනවා. පැයක් විතර කතා කළා කළා කළා කළා කතා කළ අන්තිමට ඉවරින එකට මට කියනවා එයා ඕන. මේ ළමයාට කල්පනාවක් නැතුව ගියා. බලන්න මේ බැඳීම සමානව ප්‍රඥාව නැතිවීමේ අඩුගන්නේ බැඳින ලෝකේ විනාශ වෙනවා කියලා ආවෝද කරගෙන හිටියානම් එයාට ඒකට මුණ දෙන්න ශක්තිය ලැබෙන්න තිබුණා. දැන් අපි මේ අනිත්‍ය ගැන කතා කරනකොට ඔය සමහරු බයිනවා මට. හාමුදුරු අනිත්‍ය අනිත්‍යයි කියනවා. මේ අනිත්‍යද කියලා බයිනවා. ඒ මොකද? නමුත් ඒව අනිත්‍ය වෙන එකට මේ කේල් ගස් කඩා වැටෙන්නේ නැහැ වැටෙනවා. ඇයි? ප්‍රඥාවන්තකම කියන්නේ අනිත්‍ය ගැන තියෙන අවබෝධයමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ජීවිතය තමයි කියන ශ්‍රේෂ්ඨ එක. බලන්න මට අර දරුවට බැරිුණා මං. මහන්සි වුණා පැයක් විතර මහන්සි වුණා. කියනවා කියනවා මං කියනවා අනේ දුව මෙහෙම හිතන්න. දුව මෙහෙම හිතන්න. දුව මෙහෙම හිතන්න. එතකොට හා කියනවා. ඊළඟට ප්‍රශ්න අහනකොට ඕන. හදන්න බැරුව ගියා මට. කොහොම හදන්න? දැන් බලන්න ජීවිත අවබෝධයක් නැතිකම. පඤ්ඤා ජීවින් ජීවිතමාව සිට්ටං. ඔය ටික මතක තිබුණ නම් ඕගොල්ලන්ට ඇති. කරුණු හතරයි මං ඉගැන්නුවේ. ජීවිතේක ශ්‍රේෂ්ඨම සම්පත්තිය මොකද්ද? ශ්‍රද්ධාව. කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? ධර්මය පුරුදු කළොත්. රසවත් දේවල් අතර වඩාත්ම රසවත් මොකක්ද? චතුරාරි සත්‍ය රසය. ජීවත් වීමේදී කවර ජීවිතයක්ද ශ්‍රේෂ්ඨ වන්නේ? ප්‍රඥාවන්ත ජීවිතය. ඔය හතර මතක තිබ්බනම් හොඳටම ඇති. ඉතින් ඒ නිසා දරුවනි අපි ගියන් කවි ටිකක් කියලා අවසන් කරනවා. අඳුරුලෝ එළිය කළ මගේ සිත් පහන් කළ සැප සතුට උදා කළ මගේ බුදු සමිඳුනේ නොමග යන විට හැඳින සුමගටම යොමු කරන මහා කරුණාගුණෙති කාරුණික සමිඳුනේ මැරෙන ඉපදෙන ලොවෙන් සදහටම මිදෙන්නට අමනිවන් මග දෙසන සුගත පුදු සමිඳුනේ ජීවිතේ දුක සෝක පිස්ස ධම්ම සනසවා අමා ඔසු ලබා දෙන මගේ බුදු සමිඳුනේ හුදෙකලා දිවි මගක දහම තුල තනි නොවන පිලිසරණ ලබා දෙන කාරුණික සමිඳුනේ රැවටෙමින් මේ ලොවට සැප සොයා දුවන විට ප්‍රඥාව ලබා දෙන මගේ බුදු සමිඳුනේ දුකින් මුදවා සැවුම සනාතන සැපය දෙන මගේ ලොව හිරු මඩල ඔබයි බුදු සමිඳුනේ ඔබේ බුදු සසුනේදිම ඒ අමා නිවන් දැක හැම දුකින් මිදෙන්නට පතමි බුදු සමිඳුනේ මඩදී උඩට නැගී සුපිපි නෙළුමක් විලස දම් සුවඳ බෙදා දෙන මලක් වෙමි සමිඳුනේ සරුසාර පොළව මත වැඩෙන සරු පැලය ලෙස මුළු ලොවට සෙවනදී වැඩෙමි බුදු සමිඳුනේ අහස් කුස එළිය කොට සුපුන් සඳ දිලෙන විට එළිය විහිදා දිලෙන තරුව විමි සමිඳුනේ සදහසිත සදාගෙන සිසුවද දරාගෙන ඔබේ සිරිපා සෙවනේ වැඩෙමි පුදු සමිඳුනි අඳුර මිනිවිද දිලෙන නැන පහන දරාගෙන ලොවෙහි ඇති තතු එලෙස දකිමි බුදු සමිඳුනි වෙනස් වෙන ලෝදහම සියලු තැන දකින විට උතුම් සම්බුදු සුවඳ සිහි කරමි සමිඳුනි නොසෙල් වෙන පහන් සිල එක් තැන් වදිලෙන ලෙස මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනි දුක් විඳින ලෝකයට ඇති ඇල්ම පැහැර කොට හැම දුකින්නත් මිදෙන මග දකිමි සමිඳුනි දුක් විඳින ලෝකයට ඇති ඇල්ම පැහැර කොට සැප සතුට ලබා දෙන මග දකිමි සමිඳුනි දුක් විඳින ලෝකයට ඇති ඇල්ම පැහැර කොට සදා සැප ලබා දෙන මග දකිමි සමිඳුනේ